භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සැලැස්මත් වාස්නාවන්ත පින්තුනි උදෑසන පටන් අප මේ පවත්වාගෙන ඉන්න සීල සමාදන් වැඩසටහනයි මේ අවසාන කොටසට අප පැමිණලා තියෙන්නේ. අද දින විශේෂයෙන් සාකච්ඡා කරන කාරණා අතරින් සීල සූත්‍රය අපේ ස්වාමීන් වහන්සේ දක්වලා තියෙනවා. සීල සූත්‍රය මජ්ක්‍ධිම නිකාය කියන පොතේ, ඒ වගේම කුද්දක නිකායේහි සුත්ත නිපාතයේ කියන කොටසටත් අයිති වෙන සූත්‍ර ධර්මයක්. සමහර සූත්‍ර තියෙනවා ත්‍රිපිටකයේ තැන් කිහිපයකම එකම විදියට සඳහන් වෙන සූත්‍ර. දැන් අප නිතර සජ්ජහනා කරන මෙත්ත සූත්‍රය ඒ වගේ සූත්‍රයක්. සීල සූත්‍රයත් ඒ වගේම සූත්‍රයක්. මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙනවා ඒ විදියටම සුත්ත නිපාතයේ ඒ සූත්‍රය සඳහන් වෙනවා. මේ සූත්‍රයෙන් ප්‍රධාන වශයෙන් දක්වන්නේ සීල කියලා බ්‍රාහ්මණයේ බුදුරජාණන් වහන්සේ හඳුනාගත් ආකාරය. එදා භාරත ජන සමාජයේ බුදුරජාණන් වහන්සේ පිළිවඳව ගුණ ගායනා පැවතියා. අද උනත් ඔබ දන්නවා ලෝකයේ කිසියම් කෙනෙක් කිසියම් අංශකින් දිනු වෙනකොට විශේෂයෙන් ආධ්‍යාත්මික ලෝකයේ අය ඒ අංශයෙන් දිනු වෙන අය ගැන නිතර සාකච්ඡා කරනවා. ලෝකයේ ඉන්න දාර්ශනිකයන්, විද්වතුන්, ආගමික නායකයන්, දේශපාලඥයන් මේ වගේ අය ගැන ලෝකයේ බොහෝ දෙනෙක් අවධානයෙන් ඉන්නේ. යතර විශේෂයෙන්ම දඹදිව කියන්නේ ආධ්‍යාත්මික ලෝකයේ ප්‍රධාන ස්ථානයක්. ලෝකයේ පහළ වෙච්ච බොහෝ ආගමික ශාස්ත්‍රවරු ආගම් ඉන්දියානු භූමිය තුළයි ಭಾರತයේ නැත්නම් අපි කලින් හින්දුස්ථාන් කියන ප්‍රදේශයන්සිටව තමයි බිහි වෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වෙන කලින්ම බොහෝ කාලයක ඉඳන් බුදුවරයෙක්ගේ පහළවීම ලෝකයේ බොහෝ දිනක් අපේක්ෂාවෙන් හිටියේ පින්නතුනි. එකල ග්‍රන්ථවල වසර දහස් ගාණක් තිස්සේ ඒ මිනිස්සු සාකච්ඡා කරමින් ආවා මේ වගේ ආධ්‍යාත්මික උතුමකු ගැන. එහෙම පහළ වෙච්ච පුද්ගලයා තමයි අපේ සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ. උන්වහන්සේ නම් තබන වෙලාවෙදීම එකල හිටිය විද්වත් බ්‍රාහ්මණයන් තේරුම් ගත්ත මේ කුමාරය ගැන. විශේෂයෙන් එතුමා ඉපදිච්ච මොහොත සහ ලක්ෂණ ශාස්ත්‍රය ගැන, ජ්‍යොතිෂය සහ ලක්ෂණ ශාස්ත්‍රය කියන මේ දෙකම බලලා බොහෝ දෙනෙක් තේරුම් ගත්ත මේ කුමාරය ගැන. විශේෂයෙන්ම කුමාරයාට නම් තබන වෙලාවේදී බ්‍රාහ්මණයන් 108 දිනක් රැස් වුණා කියලා කියනවා. එනොත් 7 දිනක් විශේෂ උගත් අය. ඒ අය බොහෝ දිනක් කියපු කාරණයක් තමයි මේ කුමාරය එක්ක ගිහි ගෙදර හිටියොත් සක්විති රජ වෙනවා, පැවිදිුණොත් බුදු වෙනවා කියන කාරණය. ඊට මූලික හේතුව උන්වහන්සේ තුළ තිබුණා වූ ඒ දේහ ලක්ෂණ, පුරුෂ ලක්ෂණ දිහා බලක තමයි සඳහන් කළේ. එයතරත් විශේෂයෙන්ම අවසානයේ තේරිච්ච බ්‍රාහ්මණයන් 7 දෙනාගෙන් එක්කෙනෙක් තමයි කොණ්ඩඤ්ඤ කියලා කියන්නේ. ඔහු වයසෙන් අඩුම, හැබැයි බුද්ධිය මොහුකරාගිය පිටිය කෙනෙක් විදියට මේ කුමාරයාගේ නළලේ තිබුණා වූ ඌර්ණ රෝම ධාතුව හොඳට සියුම පරීක්ෂා කරලා බලලා සානිත ලක්ෂණත් ඉතාම සියුම බලලා තමයි මොහු ඉතාම ඍජුව අනිත් හැම දිනෙකම ඇඟිලි දෙකක් උස්සලා අනාවැකි දෙකක් ප්‍රකාශ කරද්දී තනි ඇඟිල්ලක් උස්සලා ප්‍රකාශ කරේ අනිවාර්යෙන් මේ කුමාරයා බුදු වෙන උතුමෙක් කියලා. ඒ විතරක් නෙවෙයි පින්නතුනි, ඍග්වේදය ඇතුළු වේද ග්‍රන්ථවල මේ උතුමා ගැන කරුණ සඳහන් කළ තිබුණා. ලෝකයේ සක්විති රජ කෙනෙක් පහළ වෙනවා නම් නැත්නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙනා නම් එතුමා ළඟ මෙන්න මේ ලක්ෂණ තියෙන්න ඕන කියන එක ගැන ඒගොල්ලන් කලින්ම දැනගෙන හිටියා. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ උන්වහන්සේ ගැන වැඩිපුරම ප්‍රකාශ කළ තියෙන උන්වහන්සේමයි. මොකද අනිත් අයට එච්චර දැනගන්න පුළුවන් හැකියාවක් තිබෙන්නේ නැහැ. බාහ්‍ය ලක්ෂණ වලින්, අංග ශාස්ත්‍රයෙන්, ලක්ෂණ ශාස්ත්‍රයෙන් උන්වහන්සේගේ ශාරීරික තියෙන ලක්ෂණ අධ්‍යයනය කරාට උන්වහන්සේගේ ගුණ ගැන දන්නේ උන්වහන්සේම තමයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේට නමස්කාරය සඳහන් කරපු අවස්ථා එක එකයි තියෙනවා සූත්‍රවල. නමුත් අද අප බුදුහාඳුර වෙනුවෙන් සඳහන් කරන ඉතිපිසෝ පාඨය මුලින්ම සඳහන් කළ තියෙන බුදුරජාණන් වහන්සේමයි. උන්වහන්සේම සූත්‍රවල. ඒ දක්වපු කරුණම නැවත නැවතත් අනිත් අය සජ්ජහනා කරලා සඳහන් කරලා උන්වහන්සේ ගැන ගුණ එකල භාරතීය පුරාම විසිරලා තිබුණා. මෙහෙම සමයක දිනක් බුදුරජාණන් වහන්සේ අංගුත්තරාභ කියන ප්‍රදේශයට වැඩම කළා. ඒ ප්‍රදේශයේ වැඩ සිටින අවස්ථාවේදී උන්වහන්සේ එහෙත් ඉතාම කුඩා ප්‍රදේශයක ආපන කියන නියම් ගමෙහි වාසය කළා. මෙන්න මෙහි වාසය කරනකොට බුදුහාඳුර ළඟ තිමිච්ච මේ අරහං සම්මා සම්බුද්ධාදී ගුණයන් ගැන ප්‍රදේශයේ පුරාම ගුණකතනයක් කීර්තනාවයක් පැතිරලා ගියා. අන්න ඒ නිසාම එක්තරා ජටිල පුද්ගලයෙක් එකල ಭಾರತ ජන සමාජයේ ආගම් බොහොමයක් තිබුණා. බ්‍රාහ්මණ, නිගණ්ඨ, ජටිල, ආජීවක මේ වගේ නම් වලින් තිබුණා. බ්‍රාහ්මණ සම්ප්‍රදාය නියෝජන කරපු අයත් මේ අතර හිටියා. එතකොට එක්තරා ජටිල තැනැත්තෙක් බුදුරජාණන් වහන්සේ හමු වෙනට ආවා. ඔහුගේ නම කේනිය කියලා. මේ කේනිය කියන ජටිල තැනැත්තා බහතුතුන් වහන්සේ ගැන ප්‍රසාදෙන් ඇවිල්ලා උන්වහන්සේ සමග සතුරු සාමිච්චී පවත්වලා එකත් පසෙක වාඩි වුණා. වාඩි වෙලා ඉන්න ගමන් කේනියත් එක්ක බුදුහාමුදුර සුහඳව සාකච්ඡා කළා. සාකච්ඡා කරාට පස්සේ මේ කේනිය බුදුහාමුදුර ගැන ප්‍රසාදෙන් සඳහන් කළා, ස්වාමීනි හෙට දවසේ අපේ ගෙදර දානෙට වඩින්න කියලා. මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේලා 1250ක් සමග තමයි වැඩ සිටියේ. ලොකු පිරිසක්. ඉතින් මේ කේනිය ජටිලයාට සඳහන් කරනවා, කේනිය අපි මේ ලොකු පිරිසක් ඉන්නවනේ. පිරිසේ බහුලත්වයේ බුදුහණ සඳහන් කරයි. කෙනෙකුට මෙයාගේ ලොකු දානයක් සංවිධානය කිරීම අමාරුව තමයි මේ සඳහන් කළේ. අනිත් අතින් සඳහන් කරනවා, ඔබ බ්‍රාහ්මණ ආගමේ කෙනෙක් නේ. මේ බුදුන් සරණ ගිහලා හිටිය කෙනෙක් නෙමෙයි මෙයා. අර උන්වහන්සේ ගැන තිබෙච්ච ප්‍රසාදය නිසා තමයි මේ ආරාධනා කළේ. බුදුදහම වැළඳගත්තු නිසා නෙමෙයි මේ ආරාධනා කළේ. එතකොට බුදුහම සඳහන් කළා, කේනිය ඔබ බ්‍රාහ්මණ ආගම පිළිපදින කෙනෙක් නේ. ඒ වගේම මේ පිළිසත් වැඩිනේ කියලා අර ආරාධනාව එකපාර බාරගත්තේ නැහැ. දෙවෙනිවතාවට කියන නෑ, ස්වාමීනි මට පිළිස වැඩිනවට කමන්නේ නැහැ, මගේ ගෙදර දාන්නට වඩින්න, මගේ ආශ්‍රමයේ දාන්නට වඩින්න කියලා ආරාධනා කළා. දෙවෙනි වතාවත් බුදුහාඳුර කිව්වා, නෑ කේනිය අපි මේ පිළිස වැඩිනේ 1250ක්ම ඉන්නවනේ, ඔබත් අනිත් එක බ්‍රාහ්මණ ආගමේ කෙනෙක් නේ කියලා කිව්වට පස්සේ නැවත තුන්වෙනි තවත් කිව්වා, නෑ ස්වාමීනි අපේ ආශ්‍රමයේ දාන්නට වඩින්න, පිළිස වැඩිනවට කමන්නේ, මම ඒක කරන්නම්. මම බ්‍රාහ්මණ ආගමේ වුණත් කියලා මම වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරන්නේ හෙට දවසේ අපේ ආශ්‍රමයේ දාන්නට වඩින්න කියලා. තුන්වෙනි වතාවට ආරාධනා කරන් පස්සේ බුදුරජාණන් වහන්සේ නිහඬ වේග පිළිගත්තා. පින්නතුනි ඔහු හරියම සතුටින් ගිහිල්ලා ඔහුගේ ඥාතීන්ට හැම දිනාටම මේ කාරණේ කිව්වා, බුදුහාඳුර හෙට අපේ දානට වඩිනවා, ඔබ හැම දිනාම ඇවිල්ලා උදව් කරන්න අපට, දානමාන සකස් කරන්න, උපස්ථාන කරන්න, මේකට සූදානම් වෙන්න කියලා ඔහුගේ ඥාතීන්ටත් ඔහුත් එක්ක ආගමේ හිටි අනිත් අයට කාටත් ආරාධනා කළා. කළා ඔහු දැන් මේ දානට දැන් සූදානම් වෙලා මේ සූදානම් වෙන අවස්ථාව. මෙහෙම සෝදානම් වෙන වෙලාවේදී මේ කේනිය කියන ජටිල තැනැත්තාගේ හිතවත් තව ඉතාම විද්වත් බ්‍රාහ්මණෙක් හිටියා. ඔහුගේ නම සේල. සේල කියන බ්‍රාහ්මණයා තවත් 300ක පිරිසක් සමග, ඔහුගේ අනුගාමිකයන් 300ක් සමග මේ කේනියගේ ආශ්‍රමයට ආවා. එනකොට දැන් මොහු කලබලයට මේ දානීය සෝදානම් කරනවා. පිරිසත් එක්ක ආහාර පාන ආදී සකස් කරමින් දැන් ඉන්නේ හෙට දවසේ දානෙට. එතකොට සේල බ්‍රාහ්මණය අහනවා, කේනිය ඔබ මේ මොකද මේ මහන්සි වැඩ කරන්නේ, මේ ලොකු උත්සවයකට වගේ සූදානම් වෙන්නේ, ආවාහයක්ද විවාහයක්ද, නැත්නම් බිම්බිසාර රජතුමා ඔබ බලන්න එනවද, වෙන මොකක් හරි උත්සවයකටද මේ සූදානම් වෙන්නේ කියලා ඇහුවා. කියනවා, නෑ සේල, ලෝකේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙදෙන්නවා, උන්වහන්සේ හරහන් සම්මා සම්බුද්ධ විජයකරණ සම්පන්න සුගතාදී මේ උතුම් බුදුගුණයන්ගේ යුක්ත උත්තමයන් වහන්සේ ලෝකෙ පහළ වෙදින්නවා. උන්වහන්සේට අප ආරාධනා කළා, උන්වහන්සේගේ ශ්‍රාවක සංඝයා සමග 1250කට ආරාධනා කළා දානෙට හෙට දවසේ මේ උන්වහන්සේ වෙනුවෙන් තමයි අපි මේ දානය සූදානම් කරන්නේ කියලා. පින්නතුනි මෙහෙම කිව්ව ගමන්ම ඔහු මේ බුද්ධ කියන වචනය තැනැත්තෙක් පුද්ගලයෙක් සඳහා පළවෙනි වතාවට ඒ කෙනා පහළ වෙලා ඉන්න කියන බව අහපු මුල් අවස්ථාව සේල බ්‍රාහ්මණය. ඔහු අර පොත්පත්වලින් ඉගෙනගෙන තිබුණා, නමුත් ඒ සම්මා සම්බුදුරජාන් වහන්සේ ලෝකේ පහළ වෙලා ඉනෝ කියන කාරණය ඔහු මේ ජීවිත කාලේ අහලා තිබුණේ නැහැ. පොත්පත්වල තොරතුරක් විතරට විතරයි ඔහු දැනගෙන හිටියේ. අර බුද්ධ කියන වචනේ කියනකොටම ඔහු කියනවා සෝමේ නිමන්තිතෝ ස්වාතනාය බත්තං සද්දින් බික්ඛු සංඝේනාති. ඒ භාග්‍යවතුන් බුදුරජාණන් වහන්සේට උන්වහන්සේගේ භික්ෂු සංඝයා සමග අපි හෙට දවසේ අපි ගෙදර දානට ආරාධනා කළා. මේක කියනකොටම සේල කියනවා බුද්ධෝති භෝ කියනිය වදිසි. කියනිය බුදුරජාණන් වහන්සේ කියලා දුබෝ කියන්නේ. කියනවා බුද්ධෝති භෝ සේල වදාමි. ඔව් සේල බුදුහාඳුරුගෙන තමයි මේ කියන්නේ. නැවතත් අහනවා බුද්ධෝති භෝ කියනිය වදිසි. කියනිය ඔබ බුදුහාඳුරු කියලාද මේ කිව්වේ? ඕ බුද්ධෝති භෝ සේල වදාමි බුදුහාඳුරු ගැන තමයි මේ කියන්නේ. තුමිනතාවට අහනවා බුද්ධෝති භෝ කියනිය වදේසි කේනිය ඔබ බුදුහාඳුරු ගැනද මේ කියන්නේ? බුද්ධෝති භෝ සේල වදාමීති ඕ සේල මම බුදුහාඳුරු ගැන තමයි මේ කියන්නේ. එහෙම කිව්ව ගමම්ම සේල කියනවා අතකෝ සේලංස බ්‍රාහ්මණසේත දොහසෝට මෙහෙම හිතෙනවා කොහමද කියනවා ගෝසෝතිකෝ ඒසෝ දුල්ලබෝ ලෝකස්මින් යදිදම් බුද්ධෝති. කේනිය බුද්ධ කියන වචනයත් ලෝකේ දුර්ලභ වචනයක් කියලා ඔහු තමන්ගේ මේ විස්මය ප්‍රකාශ කළා. කියනවා ආගතානිකෝ පනස්මාකං මන්තිසු ද්වත්තිංස මහපුරුෂ ලක්ඛනානි යේහි සමන්නාගතස්ස මහපුරුෂස්ස ද්වේව ගතියෝ බවන්ති. අනඤ්ඤා සති අගහරං අජ්ජාවසති රාජා හෝති චක්කවර්ති ධම්මිකෝ ධම්මරාජා ඒ වගේම චාතුරන්තෝ විචිතාවේ ජනකදත්තා වරියප්පත්තෝ සත්තරතන සමන්නාගතෝ. කේනිය මේ බුද්ධ කියන වචනේ කියන පුද්ගලයා ගැන උන්වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ගැන අපේ ග්‍රන්ථවල සඳහන් වෙනවා. මේ වගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් යම් කෙනෙක් යුක්ත නම් ඒ පුද්ගලයාට ද්වේව ගතියෝ බවන්ති අනඤ්ඤා. ඔහුට ගති දෙකයි තියෙන්නේ, වෙන දෙයක් වෙන්නේ නැහැ. සතිය අජ්ජහවසති සතිය අගාරං අජ්ජහවසති. ඉඳින් ඔහු ගෙදර වාසය කරනවා නම් රාජා හෝති චක්‍රවර්ති, ඔහු චක්‍රවර්ති රජ වෙනවා. කොහොමද? ධම්මිකෝ ධම්මරාජා, ධර්මිකෝ ලෝකය පාලනය කරනවා. ඔහුට සත්තරතනයන් පහළ වෙනවා. චක්‍රරතනය, හස්තිරතනය, අස්තරතනය, මණිරතනය, ඉස්තිරතනය, ගහපති රත්නය, පරිනායක රත්න කියන මෙන්න මේ රත්නයන් හතක් පහළ වෙනවා. ඔහුගේ පුතා ඇතුළු මෙන්න මේ දේවල් ඔහු පාලනය කරමින් මුළු ලෝකයම ධර්මානුකූලව අදණ්ඩේන අසත්තේන ධම්මේන දඬුමුගුරු නැතුව ධර්මයෙන් සාගර පරියන්තං සාගරයේ කෙළවර කොට ඇති මේ ලෝකය පාලනය කරනවා. ඒ විතරක් නෙවෙයි, සතියේ පන අගහරස්මා අනගහරියම් පබ්බජති. ඉඳින් ඔහු ගිහිගෙන් නික්මෙලා පැවිදි වෙනවා නම් අරහං හෝති සම්මා සම්බුද්ධෝ. ඔහු සම්මා සම්බුද්ධත්ව මට්ටමට පත් වෙනවා කියලා සඳහන් කළා. මෙහෙම සඳහන් කරලා වහනවා කේනිය, ඒ බුදුරජාන් වහන්සේ කොහෙද දැන් වැඩ ඉන්නේ? එතකොට කියනවා සේල අන්නර පැත්තේ තමයි ඉන්නේ උන්වහන්සේ, අන්නර ප්‍රදේශේ තමයි දැන් මේ වෙලාවේ වාසය කරන්නේ කියලා සඳහන් කළා. එහෙම කිව්ව ගමම් පිනතුනි මේ සේල අර බුදුරජාණන් වහන්සේ ඉක්මනටම දැක ගන්න කුතුහලයක් ඇති වුණා. මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ යුක්ත මහා ප්‍රඥාවකින් හෙබී සම්මා සම්බුද්ධ නමින් මේ ලෝකයේ පහළ වෙලින්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ හමු වෙන්නට එවලෙම තීරණය කළා. දැන් කේනිය බ්‍රාහ්මණය කේනිය ජටිලය දැනටමත් දැන් දානේ සෝදාන කරගෙන අවස්ථාවේදී මොහු අර බුදුරජාණන් වහන්සේ හමු වෙන්න ගියා. ගිහිල්ලා උන්වහන්සේට වැඳ උන්වහන්සේට ගෞරව දක්වලා එකත් පස්සෙක සුහදව සාකච්ඡා කළා. වැඩ ඉන්න ගමන් ඔහු මේ පුරුෂ ලක්ෂණ ගැන බොහොම අවධානයෙන් ඉන්නවා. දැන් ඔහු ගියේම ප්‍රධාන වශයෙන් මේ පොත්පත් වලින් දැකලා තිබිච්ච මේ පුද්ගලයා සජීව දැකලා උන්වහන්සේගේ දේහ ලක්ෂණ බලන්නයි මොහු ගියේ. මේ සේල බ්‍රාහ්මණය සාමාන්‍ය කෙනෙක් නෙවෙයි පින්නතුනි. ඔහු එකල භාරත ජන සමාජයේ ලබන්න පුළුවන් ඉහළම අධ්‍යාපනයේ ත්‍රිවේද පාරගෝ කියන තත්ත්වයට ගිහිපු කෙනෙක්. දැන් කාලේ අපි මහාචාර්ය කෙනෙක් කියලා සාමාන්‍ය කෙනෙක් විද්වත් කෙනෙක් නේ. ඒ වගේ කෙනෙකුටත් වඩා 100 ගුණයකින් විතර ඉහළ අධ්‍යාපනයක් ලැබපු එකල බහර ජන සමාධියේ කිමිච්ච සීල මධ්‍යහපනේ උපහාගත්තු කෙනෙක් තමයි මේ සේර බ්‍රාහ්මණය කියලා කියන්නේ. කොයිතාම නොවනති කෙනෙක් බුදුරජාන් වහන්සේ දැකලා උන්වහන්සේ සමග සතුරු සාමීච කතාබහ කරලා උන්වහන්සේගේ ලක්ෂණ බලලා ඒ ලක්ෂණ වලින් 30ක් ලක්ෂණ උන්වහන්සේගේ බාහිරට පේනවා. ඒ 30 හොඳට පරික්ෂා කළ බැලුවා. ඕන රෝම ධාතුවේ ඉඳන් දෙපා දක්වා ඔක්කොම ටික උවිතාමනෙන් බැලුවා. බලනකොට නොපෙනෙන කාරණා දෙකක් තියෙනවා. ඒ දෙකත් ඔහු පරික්ෂා කරන් හිතාගෙන අදිස්ථාන කරා. බුදුරජාන් වහන්සේ අවස්ථාවේදී ඒ ලක්ෂණ දෙකක් පේන විදිහට සැලැස්සුවා. විශේෂයෙන් උන්වහන්සේගේ දිවෙහි ස්වභාවය සහ උන්වහන්සේගේ ශරීරයේ විශේෂ කොටස් මෙයාදී සේර බ්‍රාහ්මණයාට දකින්න සැලැස්සුවා ඔහුට විතරක් පේන විදිහට. ඔහු තේරුම් ගත්ත හරියටම මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමයි කියලා. ඊට පස්සේ භාගතුන් වහන්සේ ගැන ලොකු වර්ණාවක් කළා. ගාථා කීපකින් සඳහන් වෙනවා. ඒ අතරේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ කවුද කියන එක හඳුනා දුන්නා. අභිඤ්ඤයං අභිඤ්ඤාතං භාවයතබ්බංච භාවිතං පහතබ්බං පහේනම්මේ තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මණ බ්‍රාහ්මණය. යම් කිසි දෙයක් ලෝකේ දැනගන්න තියෙනවා නම් ඒ දැනගන්න තියෙන සීලුම් දේ මම දැනගත්තා. භාවයතබ්බංච භාවිතං යම් කිසි දෙයක් භාවිත කරන්න තියෙනවා නම් ඒ භාවිතා කළ යුතු සියල්ලක් මම භාවිතා කළා. ඒ වගේම උන්වහන්සේ ප්‍රහාණය කරන්න යමක් තියෙනවා නම් ඒ ප්‍රහිණ කරන්න තියෙන අවිද්‍යාව සහ භවතණ්හා කියන දෙක සම්පූර්ණයෙන් ප්‍රහිණ කළා. අනේ නිසා මට බුද්ධ කියලා කියනවා. උන්වහන්සේ හඳුනා දුන්නේ බුද්ධ කියන වචනේ. ඒකට හේතුව තමයි බුදුන් වහන්සේ සඳහන් කරනවා මට මිනිසෙක් කියලා කියන්න බෑ, දෙවියෙක් කියලා කියන්න බෑ, බ්‍රහ්මයෙක් කියලා කියන්න බෑ, ගාන්ධාරවේ කියලා කියන්න බෑ. ඇයි ඒකට හේතුව? එහෙම කිව්වොත් ඒ පුද්ගලයාගේ ළඟ තියෙන ගතිගුණ කෙලෙස් මගේ ළඟ තියෙනට ඕන. දෙවියෙක් කියලා කියනවා නම් ඒ දෙවියගේ ළඟ තියෙන ලක්ෂණ ටික තියෙනට ඕන. සාමාන්‍ය මිනිසෙක් කියලා කියනවා නම් සාමාන්‍ය මිනිසෙක් ළඟ තියෙන ලක්ෂණ ටිකක් තියෙනට ඕන. නමුත් උන්වහන්සේ හඳුනා දුන්නේ ඒක අතකින් අච්චරිය මනුස්ස කියන කාරණේ. එක්ස්ට්‍රා ඕඩිනරි පර්සන් කියන එක. අනිත් පැත්තෙන් උන්වහන්සේ හඳුනා දුන්නේ බුද්ධ කියන වචනේ. උන්වහන්සේ හඳුනලා දෙලා තියෙන නියම වචනේ තමයි බුද්ධ. ඒ අතරිනු සම්මා සම්බුද්ධ කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ වගේ පින්තුනේ සූත්‍රයේ සාරාංශය මේක. ගාථා රාශියකින් බුදුරජාණන් වහන්සේ ඒ සේල බ්‍රාහ්මණයත් අදහස් වමාරු කරපු ආකාරය මේ සූත්‍රය තුළ සඳහන් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ගැන පැහැදිච්ච ධර්ම ශ්‍රවණය කරපු මේ සේල බ්‍රාහ්මණයා උන්වහන්සේ සරණ ගියා. ඔහුගේ අනුගාමිකයන් 300ක් සමග බුද්ධ ශ්‍රාවකයන් වෙලා පැවිදි වෙලා මේ ශාසනීය ධර්ම අවබෝධය කරා කියලා සඳහන් කරන පින්තුනි. සුවිශාල ප්‍රඥාවකින් හිමි පුද්ගලයෙක් එකල භාරත ජන සමාජයේ හිටියේ. ඉතින් මේ වගේ බොහෝ දෙනෙක් බුදුන් සරණ ගියපු ආකාරය තියෙනවා. ඉතින් මෙහිදී විශේෂයෙන්ම ධර්මයේ තුල පැහැදිලි කරන්නේ උන්වහන්සේට තිබුණු ශරීර ලක්ෂණවත් උන්වහන්සේට තිබුණු විශේෂ ඥානයක් පිළිබඳවත් නෙවෙයි පින්තුනි. බුදුහාඳුරේවත් උපයෝගී කරගෙන තියෙනවා. විශේෂයෙන් යමක මහා ප්‍රාතිහාර්ය වැනි විශේෂ ඥානයන් සමහර වෙලාවෙදී බුදුහාඳුරෝ භාවිත කරලා තියෙනවා. ඒ කරලා තියෙන්නේ අර මුලින්ම පැහැදීම නැති අයගේ පැහැදීම ඇති කරගන්න. සමහර හුඟක් මාන්නෙන් හිටපුවා හිටියා. දැන් ගුරු වෙල කාශ්‍යප වගේ අය බොහොම මාන්නෙන් හිටියා. බුදුරජාන් වහන්සේට ලොකු වෙහෙසක් දරන උන ඔහු දහමට ගන්න. ඇයි එකට හේතුව? ඒ ගුරු වෙල කාශ්‍යප ධර්මයට ගත්තු ගමන්ම ඔහුගේ හිටිය තා අනුගාමිකයන් 1000ක් දහමතුරට ආවා. ඒ නිසා බුදුහාඳුරෝ සමහර වෙලාවෙදී ඒ ඥානයන් උපයෝගී කරගෙන තියෙන විරිද බල ඥානාදී ඥානයන් විශේෂයෙන් යමක මහා ප්‍රාතිහාර්ය සාක්‍ය ජනපදයට ගිහිව අවස්ථාවේදී සාක්‍යයන් බොහොම මාන්නෙන් හිටියේ. සාමාන්‍ය ඥාතීන් එකපාර පිළිගන්නේ නැහැ. හාමුදුරු කෙනෙක් පැවිදුණත් එහෙම ඥාතීන්ට බණ කියන හරි අමාරුයි. ඥාතීන් පැහැදෙන්නේ නැහැ ලේසි. දන්නවනේ කලින් හිටිය කෙනාම තමයි බණ කියන්නේ කියලා. අර වෙනස් වෙච්ච තැන් ඒගොල්ලන් දන්නේ නැහැ ඒකයි. දිනු වෙච්ච පැත්ත ඒගොල්ලන් දන්නේ නැහැ. සාමාන්‍ය හාමුදුරු කෙනෙක්නේ බුදුනත් එහෙම තමයි. බුදු වෙල ගියත් ඥාතීන්ට බණ කියන්නේ එකපාර ඥාතීන් පිළිගන්නේ නැහැ. පඳිනවත් නැහැ සමහර අය. බුදුහාමරට වැඩි ඥාතින් වැන්දේ නැහැ මුලදී. නමුත් පියා තේරුම් ගත්තා සුදුන රජතුම වැන්දා. ගිහි කාලෙදිම වැන්දනේ කුඩා කාලේ අර ජටාවේ හිස ගෑවිච්ච ගමන් අර අසිත තාපසේක වැන්දනේ. නමුත් අනිත් ඥාතින් එහෙම පිළිගත්තේ නැහැ. ඒ නිසා බුදුහාමරණ සිද්ධ වුණා යමක මහා ප්‍රාතිහාර්ය පාන්න ඊට පස්සේ තමයි පැහැදුනේ. ඊට පස්සේ තමයි ධර්ම දේශනා කළ ඥාතින් ධර්ම අවබෝධය කළේ. ඉතින් වෙනදින බුදුහාමරණ නිතරම දේශනා කළේ අර අවිඥා ඉරිදි බල ආදී පාවිච්චි කරාට ඒ 이르දි ප්‍රතිහාරයට වඩා බුදුහාඳුරෝ වැඩිපුර විශ්වාසය තිබ්බේ දේශනා ප්‍රතිහාරයට. දේශනා ප්‍රතිහාරයටම අගය කළේ. උන්වහන්සේ දේශකයන් වහන්සේලට දේශනා කළේ හැබැයි දේශකෙක් වෙන්න නම් ධර්ම කතිකෙක් වෙන්න නම් දුකත් දුකේ නැතිවීමත් දේශනා කරන්න කියලා. දුක කියන්නේ මොකද්ද? ඒ දුක නැති කරන්නේ කොහොමද කියන එක මත තමයි සැබෑ ශ්‍රාවකෙක් සැබෑ ධර්මදේශකෙක් ඉස්මතු වෙන්නේ කියලා. බුදුහාමුදුරු දේශනා කළේ මේ කුමන ඥානයන් තිබුණත් කුමන හැකියාව තිබුණත් උන්වහන්සේට තිබෙන සඳහන් සාධාරණ ඥාන, දස බල ඥාන, චතු වෛසාරද ඥාන මේ අදී සුවිශේෂ ඥානයන් බුදුරජාණන් වහන්සේට තිබුණා. නමුත් පින්තුනි ඒ සියලටම වඩා බුදුහාඳුර වැඩිපුර අවධානය යොමු කරේ වැඩිපුර විශ්වාසය තිබ්බේ වැඩිපුර දේශනා කළේ මේ මිනිස්යාට තියෙන ප්‍රශ්නය දේශනා කරලා ඒ ප්‍රශ්نين අපව මුදවාලන්නටයි ධර්ම දේශනා කළේ. අනේ නිසා විශේෂයෙන්ම අපට මේ මොහොතේ තියෙන ගැටලුව මොකද්ද? ඒ ගැටලුවට හේතු අවිද්‍යාව. අන්නේ අවිද්‍යාව දුරු වෙන විදිහට දර්ශනයක් ඇති කරගන්නේ කොහොමද? ප්‍රඥාව දිනු කරගන්නේ කොහොමද? අන්නේ ප්‍රඥාව දිනු කරලා මේ දුකේ නිදහසෙන්නේ කොහොමද කියන එක තමයි දේශනා කරේ. අන්නේ හිදී බුදුහාඳුර දේශනා කරපු විශේෂ සූත්‍රයක් තියෙනවා. ඒ තමයි අවිඤ්ඤා සූත්‍රය. අවිඤ්ඤා සූත්‍රයේ දේශනා කරනවා අත්ති බික්කවේ ධම්මා අවිඤ්ඤා පරිඤ්ඤය. සුවිශේෂ ඥානයක් තියෙන කෙනෙක් තම සුවිශේෂී ඥාණයෙන් දැනගත යුතු දෙයක් තියෙනවා. ඒ තමයි පංච උපාදානස්කන්ධා. ස්කන්ධ පංචකය තමයි දැනගනව නම් දැනගන්න තියෙන්නේ. අත්ති බික්කවේ ධම්මා අවිඤ්ඤා පහතම්බං. යම් කිසි කෙනෙක් තමන්ගේ නුවණින් ප්‍රහාණය කරන්න තියෙනවා නම් ප්‍රහාණය කරන්න තියෙන මොකද්ද? අවිජ්ජාච භව තණ්හාච කියන දේ. අවිද්‍යාව සහ භව තණ්හාව. අත්ති බික්කවේ ධම්මා අවිඤ්ඤා සච්චිකාතම්බං. යම් කිසි කෙනෙකුට නුවණක් තියෙනවා නම් අන්නේ නුවණින් සුවිසියස වශයෙන් සාක්ෂාත් කර යුතු ධමයක් තියෙනවා නම් උපදවා ගත යුතු ධමයක් තියෙනවා නම් අන්නේ සාක්ෂාත් කර යුතු ධම මොකක්ද කියලා දේශනා කළා. ඒ මොකද්ද? විජ්ජාච විමුක්තිච. විද්‍යා විමුක්තිය කියන කාරණා දෙක තමයි සාක්ෂාත් කරන්නට ඕන. අත්ති බික්ඛවේ ධම්මා අවිඤ්ඤා භාවේ ධම්මා. වඩනවා නම් වඩන්න තියෙන මොකද්ද? ප්‍රැක්ටිස් කරනවා නම් ප්‍රැක්ටිස් කරන්න තියෙන මොකද්ද? ඒ තමයි සමතෝච විපස්සනාච. සමත විපස්සනා කියන කාරණා දෙක. එක කුසල අරමුණක හිත සමාධිමත් කිරීම සහ ඒ සමාධිමත් වෙච්ච සිතින් අනිත්‍ය දුක්ඛ අනාත්ම බැලීම. විදර්ශනා වැඩි වීම. මෙන්න මේ සමත විපස්සනා දෙක තමයි යම් කිසි කෙනෙක් කරනවා නම් කරන්න තියෙන දේ. දැනගන්නවා නම් දැනගන්න තියෙන්නේ පංච උපාදාන ස්කන්ධය. ප්‍රහාණ කරනවා නම් ප්‍රහාණ කරන්න තියෙන්නේ අවිද්‍යාව සහ භව තණ්හාව. සාක්ෂාත් කරනවා නම් සාක්ෂාත් කරන්න තියෙන්නේ විද්‍යාව විමුක්තිය. වඩන්න තියෙනවා නම් වඩන්න තියෙන්නේ සමති විදර්ශනා දෙක. මෙන්න මේක ඇපේනතුනි අප බුදුරජාණන් වහන්සේ ගැන දැනගන්න වෙලාවේදී දැනගන්න ඕනේ මෙන්න මේක තමයි බුදු සමයේ තියෙන සම්පූර්ණ හරය. මේකම තමයි කොටස් දෙකකට බුදුහම දේශනා කළා. මම දේශනා කරන්නේ දුක, දුකේ නිදහස් වීමත් විතරයි කියලා. දුක කියන්නේ දුක්ඛ සත්‍ය සහ සමුදය සත්‍ය කියන කාරණා දෙක. දුක නැති කිරීම කියලා කියන්නේ දුක නිරෝධය සහ දුක නිරෝධගාමිනී පටිපදා කියන එක. ඒත් මේ අභිඤ්ඤා සූත්‍රයේදී අත්ති බික්ඛවේ අභිඤ්ඤා පරිඤ්ඤය කියලා දේශනා කරන්නේ මොකද්ද? අර සංගීතේන පංච උපාදාන කන්දා කියපු කාරණය දුක්ඛ සත්‍ය කියන කාරණය. එතකොට අත්ති බික්ඛවේ ධම්මා අවිඤ්ඤා පහතබ්බා කියලා කියන්නේ නුවණින් ප්‍රහාණය කරන්න කියන්නේ මොකද්ද? අවිඤ්ඤාච භව සංහාති කියන්නේ මොකද්ද? දුක්ඛ සමුදය සත්‍ය. අවිඤ්ඤා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන කියන අන්නේ සර්කල් එක කියන ගමන තමයි අනිත් පැත්තට හරවන්නේ. එතකොට අත්ති බික්ඛවේ ධම්මා අවිඤ්ඤා සච්චිකා තම්බා කියන්නේ නෝනි සාක්ෂාත් කරන්න තියෙන මොකද්ද? නිරෝධ සත්‍ය පිනතුනි. අවිඤ්ඤායත් වේ වාසය සිවිරාග නිරෝධ සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධ අවිඤ්ඤා නිරෝධෝ කියන මෙන්න මේ දුක සම්පූර්ණ මිනිස් පැතන හරවන අවිද්‍යාව දුරු කරන මාර්ගය නිරෝධ සත්‍ය. අත්තිබේක වේ ධම්මා අභිඤ්ඤා භාවේ තබ්බා කියන්නේ මාර්ග සත්‍යය. ආරස්මගික මාර්ගය, ත්‍රිවිධ ශික්ෂාව, සීල සමාධි ප්‍රඥා. කෙටියෙන් කියනවා නම් සමත විදර්ශනා, වඩාත්ම කෙටියෙන් කියනවා නම් සතිපට්ඨානයි. ඒ නිසා අප මේ කාලේ මේ ජීවිතයේ යම් කිසිගෙන කිපදලා ඉන්නවා නම් බුදුදහම තියෙන කාලෙක පින්වත්නි මේ කරණ තියෙන කරුණු හතර තමයි මේ තියෙන්නේ. පංචබාහස්කන්ධය කුමක්ද කියලා තේරුම් ගන්න එක. ඒ කියන්නේ පින්වත්නි අප ඇහැට රූපයක් බලන අවස්ථාව ස්කන්ධ පංචකයක් පහළ වෙනවා. ඇසයි රූපයයි දෙක රූපස්කන්ධයටයි කියනවා. චක්කු සම්පස්සේ චක්කු සම්පස්සජා වේදනා කියන එක වේදනා ස්කන්ධයටයි කියනවා. ඒ රූපය ආරම්භය ඇති වෙන විඥානෙද කියනවා චක්කු විඥානය කියලා. ඒක විඥාන ස්කන්ධය. ඒ වගේම ඒ ආරම්භය ඇති වෙන චේතනා ටිකක් තියෙනවා විපාක මට්ටමේ. ඒකට කියනවා සංඛාර ස්කන්ධය. ඒක හඳුනා ගැනීමක් තියෙනවා මුල් විපාක මට්ටමේදී. ඒකට කියනවා සංඥා ස්කන්ධය කියලා. මෙන්න මේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මුල් අවස්ථාව කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි, සැපක්වත් දුකක්වත් නෙවෙයි. ඒක විපාක මට්ටමේ අවස්ථාවක්. ඒක එතන හටගෙන එතනම නිරුද්ධ වෙලා යනවා. ඒ වර්තමාන අත්දැකීම අපට පිළිතලා ඒ තුල ඉඳගෙන යමක් සම්පූර්ණයෙන්ම තේරුම් ගන්න බෑ පිනතුනි. ඒ මට්ටමේදී තේරුම් ගන්නේ වර්ණ රූපය, ශබ්ද රූපය, ගන්ධ රූපය, පොට්ටබ රූපය කියන ඉතාම ප්‍රාථමික මට්ටමේ එක්ස්පීරියන්ස් එක විතරයි අපිට ලැබෙන්නේ. වර්ණයක් ලැබෙනවා. හැබැයි වර්ණය මේ රතු නිල් ආදී වශයෙන් සම්පූර්ණ හඳුනාගන්නේ ද්‍රව්‍යයක් එක්ක. මේක රෝස මලක්, මේක පිළිමවහන්සේ කියලා හඳුනා ගන්න මොහොත වෙන විට පින්නතුණි හඳුනාගන්නේ මනෝවිඤ්ඤාණ අවස්ථාවේ. චක්කු විඤ්ඤාණය යමක් සම්පූර්ණ හඳුනා ගන්න බෑ. ඒ නිසා තමයි ධර්මයේ සඳහන් වන්නේ පංච හේ විඥානේ හි කිංචි ධම්මං පටිවිදානාති අඤ්ඤතර අබිනිපාතමත්තං. න පංච හේ විඥානේ හි කිංචි ධම්මං පටිවිදානාති අඤ්ඤතර අබිනිපාතමත්තං. We are unable to recognize anything through five consciousnesses, just contact. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවහ විඥාන, කාය විඥාන කියන මෙන්න මේ විපාක මට්ටමේ විඥාන ටිකේදී යමක් සම්පූර්ණම හඳුනා ගන්න බෑ. sabbhe dhamma mano vijnana dātya viññeyya. Everything should be realized, understood by mind consciousness. හැම දෙයක්ම ගැඹුරින් තේරුම් ගන්නේ මනෝ විඥාන අවස්ථාවේ. එතකොට මනෝ විඥාන කියන අවස්ථාවේ තේරුම් ගන්න මොහොතේ ලක්ෂණය තමයි අර රූපය අවස්ථා ගාන පසුබල ගිහිල්ලා මනෝ විඥාන අවස්ථාවේදී තේරුම් ගන්නකොට අර මුල් අවස්ථාවේ කිසිම දෙයක් ඒ වෙලාවේ එතන නැහැ. ඒ ඔක්කොම නිරුද්ධ වෙලා තියෙනවා. නැති වෙලා ගිහිල්ලා තියෙනවා. අපිට අපි වාඩි වෙලා ඉන්න තැන අපිට පේන්නේ නැහැ. අපිට පේන්නේ අපි කලින් දැකපු හිතින් දැකපු දේ තමයි අපි බලන්නේ. මනසින් හිතේ ඇසින් දැකපු දේ තමයි අපි හිතාගෙන ඉන්නේ. අපි වාහනයක ඩ්‍රයිව් කරනකොට අපි නිතරම ඉස්සරහා බලන් තමයි ඩ්‍රයිව් කරන්නේ. හැබැයි අපි ඉන්නේ කලින් දැකපු තැන තමයි රෝදලික තියෙන්නේ. අපි ටෝච් එකක් ගහන යනකොට ඉස්සරහට ටෝච් එක ගහන යන්නේ අපි ඉන්නේ හැබැයි කලින් දැකපු තැන තමයි දැන් මේ ඉන්නේ. කකුල් දෙක ළඟ ටෝච් එක ගහගෙන අපිට යන්න බෑ. පලිපලක් නැගිනකොට අපි නිතරම පලිපැලි ඉහළ බලන් තමයි යන්නේ. ඉන්නේ කලින් දැකපු තැන. කෑමක් කනකොට නිතරම දිවට රස දැනෙන්නේ දැන් පේන කෑම නෙවෙයි, කලින් දැකපු කෑම කටේ තිබිදි තමයි රහෙන්නේ. නමුත් අපිට හිතෙන්නේ කොහොමද? ඔව්, අපිට නිතරම හිතෙන්නේ දැන් රස දැනෙන්නේ පිඟාන තියෙන කෑමේ කියලා. ඔබට නිකමටවත් හිතෙලා කියද කෑමක් කනකොට රස දැනෙනකොට කටේ තියෙන කෑම මතක් කරලා තියෙනවද? නැන්නේ හැමදාම හිතෙන්නේ කෑම කනකොට රස දැනෙන්නේ පිඟානේ තියෙන කෑමේ කියලා නේ. බලන්න මේ වගේ වන් සරල දෙයක්වත් නොසිතත් අපි මේ වගේ ඇසේ පැහැර වෙලා නිරුද්ධ වෙලා මනෝවිඤ්ඤාණේ තියෙන ගණ කියලා හිතන්න පුළුවන් අපිට නේ. අඩම වශයෙන් මේ කෑම කන දේ ගැනවත් අද කියනකම් අපිට හිතෙලා නැහැ. හැමදාම පිඟාන දිහා බලාගෙන තමයි කෑම කෑවේ. පිඟානේ තියෙන කෑම ගැන තමයි වර්ණනා කළේ. අනේ හරිම ලස්සනයි, හරිම සුවඳයි, හරිම රසයි කියලා මේ හැමදාම වර්ණනා කළේ පිඟානේ තියෙන කෑම මිසක් දිවේ තියෙන කෑම නෙවෙයි පිනතුනි. හැබැයි පිඟානේ තියෙන කෑම පිනතුනි අර වගේ රහ නැහැ. පිඟානේ තියෙන කෑම රහයිද? රසද? පිඟානේ තියෙන කෑම රහද කියලා බලන්න පුළුවන්. ඒක බ්ලෙන්ඩ් කළා බටේකින් දාලා බලන්න මේ හරියි. රහද කියලා. ඔව්, ඒ රස දැනෙන්නේ මේ දිවේදී අර කේත ග්‍රන්ථිත් දෙක මිශ්‍ර වෙච්ච අවස්ථාවේ තමයි රහ තියෙන්නේ පිනතුනි. ඒක පිඟානේ නෑ. ඒක බඩේදිත් නෑ. එතකොට ඒක හේතුඵල ධම අනුව මේ වෙලාවේ නිර්මාණය කරන දෙයක් තමයි රහ කියන්නේ. රහ කලින් තිබෙන මෙතෙන්ට ආවේ නෑ. මේ මොහොතේ හේතු ඇති කල්ලි හටගෙන හේතු නිරෝධයෙන් එතනම නිරුද්ධ වෙනවා. ඊටාම සුළු මොහොත ඇතන තියෙන එතනින් උගුරෙන් පහළට යනවත් එකම රස අවසන්. එතකොට අපේ ජීවිතයත් එහෙම පිනතුනි. අපේ මේ ඇස වර්ණ රූපේ කියන එක අර මුල් අවස්ථාවට ගෙදි නිරුද්ධ වෙලා ගිහිල්ලා දැන් අවසන්. අපි ඇත්තටම මේක රස විඳින්නේ මේ මනෝ විඥාන කියන අවස්ථාවේදී. මෙන්න මේක තේරුම් ගත්තොත් අපි අර සංසාර චක්‍රයේ ගිහිල්ලා අර රූපයට ආසා කරන ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. මේක හරියට තේරුම් ගත්තොත් පින්නතුනි අපි නැවත නැවතත් රූපය දිහා බලන්න අපට හැරිලා බලන අවශ්‍යතාවයක් නැහැ. එකපාර දැක්ක ගමන් අපි දන්නවා මේක තමයි සිද්ධාන්තය. දැන් මේ මනෝවිඤ්ඤාණය තමයි මේ ලස්සන රෝසමලක් කියලා තේරුම් ගන්න කියලා දන්නවා. හැබැයි රෝසමල නොබල ඉන්නෙත් නැහැ පින්නතුනි. රෝසමල ගැන වර්ණනාවක් තියෙන එක නොකිය ඉන්නෙත් නැහැ. රහතන් වහන්සේ ලස්සන දියෑලි සංගීතයේ ගීත වර්ණනා කරලා තියෙනවා. හැබැයි උන්වහන්සේලා ඒක ප්‍රඥාවෙන් ඉඳන් කරන්නේ. කන කෑමක් වුණත් රසය කියලා කියන්න පුළුවන්. හැබැයි දන්නව ඒක කතා කරන වෙලාවේදී අර චක්කු විඥාන ආදී මට්ටමේ නෙවෙයි තියෙන්නේ, මනෝ විඥාන අවස්ථාවෙන් තමයි මේ ගණදෙනුව තියෙන්නේ කියලා දන්නවා. එතකොට මේක තේරුම් නොගත්තොත් අර අවිජ්ජාපත්‍ය සංඛාරා කියන මට්ටමට ගිහිල්ලා අපි මේ රූපය තුල අපට අහුවෙලා රූපය විසින් අපව පාලනය කරගන්න. මේකට කියන්නේ කබලින්කාර ආහාරය නැත්තම් රූපය විසින් අපව අනුභව කරනවා කියලා කියන්නේ. දැන් අපට හිතෙන්නේ තමන් විසින් ආහාරය අනුභව කරනවා කියලානේ. සාමාන්‍ය හිතෙන්නේ අපි කියන මම කෑම කෑවා, බත් ටික කෑවා, මං රොටි කෑවා කියලා එහෙමනේ කියන්නේ නේ. ඇත්තනම් පිනතුනේ කියන්නේ ඇත්ත වෙන්නේ. ඒ කෑම විසින් අපව අනුභව කළා තියෙන්නේ. ඒ කෑම විසින් අපව කන්ට්‍රෝල් කළා තියෙන්නේ. අපට හිතෙන අප විසින් රූපය අනුභව කරන වැසුරු කරනවා කියලා ඇත්තටම අවිද්‍යාසගත වෙන ලෝකේ වෙලා තියෙන්නේ රූපය විසින් අපව පාලනය කළා තියෙන්නේ. අන්නේ වෙන ලෝකෙට රූපය පාලනය කරන්න නොදෙන විදියට ඒ පාලනය අපේ අතර ගන්න එක තමයි අවිද්‍යායත්වේ වාසියස විරාග නිරෝධා සංඛාර නිරෝධෝ අවිද්‍යා සම්පූර්ණ නිරුද්ධ වෙන විදියට බලන ආකාරය තමයි මේ දේශනා කරන්න පිනතුනි. අන්න එහෙම වුණොත් මොකද්ද වෙන්නේ? අපි මේ විද්‍යා විමුක්තිය කියන දෙක සාක්ෂාත් කරනවා. විද්‍යාව කියන්නේ අපි මුලදි මේක හිතලා අපි මුලින් අසහා දැනගන්නවා. අසහා දැනගන්න එකට කියනවා චින්තාමය ප්‍රඥාව කියලා. ඒ අහපු එක නැවත නැවතත් හිතනකොට කියනවා චින්තාමය පඤ්ඤා කියලා. අන්න ඒ හිතලා හිතලා ගන්න දේ පැක්ටිකලි පුහුණු කරන වෙලාවට කියනවා භාවනාමය පඤ්ඤා කියලා. මෙන්න මේ අවස්ථා තුනක් අපි යන්නට ඕන. සුතමය පඤ්ඤා, චින්තාමය පඤ්ඤා, භාවනාමය පඤ්ඤා කියලා. මුලින්ම මේ ක්‍රමය හරියට අස්ස දැනගන්න ඕන. දෙවෙනි එක ඒත් එක්කම හිතේ තියෙන්න ඕන. මේ රූප බලනකොටම දැනගන්න ඕන මේක දැක්කට දැන් මේ මනෝවිඤ්ඤාණයෙන් තමයි බෙල් එක කියලා තේරුම් ගන්න. හැබැයි රූපය නෑ කියන්නේ. රූපය කන්ටැක්ට් කරන මට්ටමේදී හේතුඵල ධම තුළ සතර මහා බෝධ රූපයක් ගැටීමක් තියෙනවා. හැබැයි මේක තේරුම් ගන්න අවස්ථා මනෝ විඤ්ඤාණ අවස්ථා කියලා දකිනවා. මෙන්න මේ අහපු දේ තමන්ගේ ජීවිතේ බවට පත් කර ගැනීමේදී පෙර පසු නොවි හැකිතා ඉක්මනින් මේ අවබෝධයට පත් වෙලා මේකම මේ යථාර්ථියම ජීවිතයයි බවට පත් කරගන්න වැඩපිළිවෙල තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. දැන් අපි හුඟා ප්‍රමාද වෙන මේක තේරුම් ගන්නකොට යම්කිසි කෙනෙක් යම්කිසි දෙයක් කියනකොටම අපි හිතන ආරෝ ශබ්දයේ තියෙනවා මෙයා තමයි මට ඒක කිව්වේ, මෙයා තමයි මට හොඳ කිව්වේ, මෙයා තමයි මට බැන්නේ, අපි රාග දේශ මොහ ඇති කරගෙන පන්සලේ හුඟා දුර ගිහිල්ලා තමයි වැරදුනා තමයි කියලා ආයි හැරිලෙන්නේ. නමුත් ප්‍රඥාව කියන්නේ රහතන් වහන්සේ කියන්නේ උන්වහන්සේට කියන්නේ අකුප්පා චේතෝ විමුක්ති කියලා නොවෙනස්සන චේතෝ විමුක්තියක් තියෙනවා. යම් කිසි කෙනෙක් හඬ පහළ වෙනකොටම දන්නවා දැන් සෝත විඥානේ නිරුද්ධ වෙලා තමන්ගේ මනෝ විඥානේ තමයි තේරුම් ගන්න කියලා. එතකොට ඕන්නම් ඒක හිතලා හොඳයි කියලා කියනත් පුළුවන්. ඒ කතා කරපු දේ නරකයි කියලා කියනත් පුළුවන්. නැත්තම් රූපස්කන්ධේ නිරුද්ධුනා කියලා උපේක්ෂාවෙන් ඉන්නත් පුළුවන්. කොච්චර වේගවත්ද මේක කිව්වොත් පින්නතුනි රහතන් වහන්සේ කෙනෙකුට අකුණක් ගන්නකොටවත් ඒ සද්දෙට ගැස්සෙලා ඇස් දෙක පියවෙනවත් නැහැ පින්නතුනි. දැන් අපි පොඩ්ඩක් ක්ෂණික දෙකින් ඇස් දෙක පිය ගන්න එකපාරනේ. දැන් මොහොම කෙනෙක් ඇත්තෙම දැන් රහතන් වහන්සේ කෙනෙක් කියලා කෙනෙක් කිව්වොත් ලොකු පරීක්ෂණ ඕනේ නැහැ. එක සුළු පරීක්ෂණයක් තියෙනවා. යාගේ ඇස් දෙක පියනොද කියලා බලන්න, බයට ඇස් දෙක පියනොද කියලා බලන්න පොඩි පරීක්ෂණයක් ඉතරයි තියෙන්නේ. බය වෙන්නේ නැහැ කවදාවත්. අකුණක් ගැහුවත් ක්ෂණිකව සර්පයෙක් ඇඟට වැටුණත් අන්නේ පරාසය අතරේ මේ කාය විඥානය, මනු විඥාන අතරේ පරාසය නැති වෙන විදිහටම ඉතාම අවබෝධයෙන් සිහියෙන් වාසය කරනවා. ඒ නිසා තමයි රහතන් වහන්සේ කෙනෙක් බය නොවෙන්නේ. ඉතාමික්මණින් සිහිය පිහිටනවා. එතකොට මෙන්න මේ සිහිය පිහිටවීම සහ අර මුල් අධ්‍යක්ෂීම අතරේ පරාසය අඩු කිරීම තමයි ආරස්ඨංගික මාර්ගයේ සතර සතිපට්ඨානය කියන්නේ. මේක පුහුණු කර කර හිත ට්‍රේන් කරනවා ඉක්මනින්ම මේ අවබෝධයට එන්න. එතකොට බාහිර රූපයකට, ශබ්දයකට, ගන්ධයකට, රසයකට, ස්පර්ශයකට දුකක් දෙන්න බැරි වෙනවා අපට. අන්නේ නිසා පිනතුනි හැම මොහොතෙම අපි මෙන්න මේ ආරස්මංග මාර්ගයේ අංග තුල ඉන්නට ඕන. සම්මා දිට්ඨිය කියන්නේ මේ දහම අහමහම කොවිල තිනට ඕන. ඊට අදාළ දේශනා මහන්න ඕන. සම්මා සංකල්පය කියන්නේ ඊට අදාළවම සංකල්ප, නෙකම් සංකල්ප, අව්‍යාපාද සංකල්ප ගොඩනගමින් ඉන්නට ඕන. සම්මා වාචා කම්මන්තා ජීව කියන්නේ මෙන්න මේකට අදාළවම සීලස්කන්ධය සම්පූර්ණ කරන්න ඕන. හැම මොහොතෙම කතා කරන වචනයක් පාසාම, අතින් පයින් කරන හැම කටයුත්තක් පාසාම, තමා හැකියාව කරන මොහොතේ සම්මා ජීවයේ හැම මොහොතෙම තමන්ගේ මේ ආධ්‍යාත්මික ගමනට හානියක් නොවන විදියට ඉන්නට ඕන. එක පොඩි හෝ වරදක් නොවන විදියට තමා ඔක්කොම කළමනාකරණය කරගන්න වෙනවා. ඒ නිසා තමයි කිව්වේ නැචකෝද්දන් සමාචරයේ කිංචි යේන විඤ්ඤෝ පරිඋපදියොම් කියලා. නොනැති අය දොස් කියන පොඩි වරදක්වත් නොකරන මට්ටමට බලනවා. බයට නෙවෙයි පින්නතුනි, තමන්ට ඊට වඩා වටිනවා මේ ගමන, ආධ්‍යාත්මික ගමන. ඒ ගමනට හානියක් කරගන්නේ තමන්ගේ දරුව නිසාවත් මේ සීලය කඩ කරන්නේ. දැන් බලන්න අපි ගුවන් ගමනක් යනකොට, ෆ්ලයිට් එක යනකොට හරියම සැලකිල්ලෙන් යන්නේ නේ, හරියම සංවරයනේ නේ. අර පොඩි සීට් එකේ වාඩි වෙලා හිර වෙලා යනවනේ. කාටවත් බනින්නේවත් නැහැ, කෑම අඩුයි කියන්නෙත් නැහැ, කෑම රස නැහැ කියලා උද්ඝෝෂණ කරන්නෙත් නැහැ. රෙස් රූම් එක අනේ පොඩි දොර පොඩි ඇතුළ වෙන බෑ කියලා උද්ඝෝෂණ කරන්නේ මොකොත් නෑ අපි. ෆ්ලයිට් එක යද්දි කොහොමද සිල් අරගෙන වගේනේ. හරියම තැම්පත්ව ඉන්නවා. ඇයි ෆ්ලයිට් එකේදී මෙච්චර සංවර අපි? අපි ෆ්ලයිට් එකට ලොකු ගාණක් ගෙවලා තියෙන පින්නතුනි. ඒ වගේම අපේ ලොකු ගමනක් මේ යන්නේ. අපේ අම්මා තාත්තා බලන්න රැකියාවට වෙන රටකට යන්නේ, ලොකු ගමනක් මේ යන්නේ. අන්නේ ගමන නිසා තමයි උපරිම ලෙස මේ සංවර සීලීව ඉන්නවා. අන්නේ වගේ සියදහස් ගුණයකින් පිනොතින් තමන්ට මේ සීලස්කන්ධය දැනෙනවා. මේ දර්ශනය පහළ වෙච්ච ගමන්ම තමන්ට වටිනාම දේ ධර්මය, ඒ ධර්මයේ රිසාලට එක ගන්න තමයි තමන්ගේ ආධ්‍යාත්මික සිහිනය. That is our spiritual dream. We do everything focusing on this spiritual goal. අපි හැම දෙයක්ම කරන්නේ මේ ආධ්‍යාත්මික සිහිනය සාක්ෂාත් කර ගැනීම සඳහාමයි පින්නතුනි. අන්නේ නිසා තමයි මේ සීලය සම්පූර්ණ වෙන්නේ මෙච්චර. එදාට අපට සිල්පද පින්නතුනි කරදරයක් වෙන්නේ නැහැ. දැන් ඔබ සමදා හාමුදුරු කෙනෙකුට සිල්පද 227ක් ආරක්ෂා කරන්න ඕන පින්නතුනි. 20ක් 27ක්. එතකොට කෙනෙකුට හිතෙනවා මෙච්චර අමාරු නේද, බරක් නේද කියලා. පින්නතුනි මේ ධර්මයේ තේරුම් ගත්තට පස්සේ ඒ හැම සීල පදයක් ගැනම බුදුහාමුදුරගෙන ලොකු ගෞරවයක් ඇති වෙන්නේ. බුදුහාඳුර මේ කරදර කරන්න මට සීලපද හුඟක් පනවලා තියෙ කියලා හැඟීමක් ඇති වෙන්නේ නැහැ. අනේ අපිව ආරක්ෂා කරන්න හැම දෙයකින්ම බේරලා බේරලා නිර්ුපාදිරිතව නිවනට අරන් යන නේද මේ ටික පනවලා තියෙන කියලා හිතෙන්නේ පින්නතුනි. අනේ තවත් සීලපද කනවනම් හොඳයි කියලා හිතෙනවා. ඔව් ඒත් කරදර අඩු වෙනවනේ. තව සීලපද කනවනම් කියන්නේ තවත් කරදර අඩු වෙන ඒවා කරදර වෙන ඒවා කලින්ම කියලා පෙන්වලා දීලා මේ තියෙන්නේ. අන්නේ නිසා පින්නතුනි මේ සීලය කියන එක අපට බරක් වෙන්නේ පින්නතුනි සීලයේ සීලයේ සඳහරයක්වත් තමයි බරක් වෙන්නේ. සීලය සමාධිය සඳහා සීලය ප්‍රඥාව සඳහා වඩනකොට සීලය බරක් නෙමෙයි පින්නතුනි සීලය තමන්ට පහසුවක් වෙනවා. අපි කටු තියෙන පාරක යනවා නම් මඩ තියෙන දැනක යනවා නම් හොඳ සෙරෙපු දෙකක් නැත්නම් අපි හොඳ පාවහන් යුවලක් තියෙනවා නම් අපිට පහසුවක් ඒක. බය නැතුව යන්න පුළුවන්. ඇස් දෙක පියාගෙන හරි යන්න පුළුවන්. සතියේ සෞඛ්‍යරූප සිව්පාරේ කාව කියලා හෝ සර්පේ කාව කියලා හෝ කටුවක් කරනවා කියලා බයක් නෑ අපට. දැන් අර යකඩ වැඩ බර වැඩ කරන්න නෑ යකඩ සවතු දාගන්නේ නේ. බය නැතුව ඕන තැනක ගිහිල්ලා වැඩ කරනවා. ඇලවංගුවක් ඇනුණත් එතනමිට හිල්වල යන්නේ නෑ සවතු වල. ඊතරම් ආරක්ෂාවක්. අන්නේ වගේ තමයි මේ සීලය කියන එක පිනතුනේ අපට සීලපද ගැන ලොකු ගෞරවයක් ඇති වෙනවා. මේ සීලස්කන්ධය සම්පූර්ණ වෙනවා මෙන්න මේ ධර්මයේ තීරණ ගැනීමත් එක්ක. ඒ විතරක් නෙවෙයි සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියලා කාරණා තුනක් සමාධි ස්කන්ධය සම්පූර්ණ වෙනවා. හැම වෙලාවෙම අකුසලෙන් මිදෙන්නත් ඒ වගේම කුසල දිනු කරගන්නත් නිතරම උත්සාහ කරනවා. ඒ විතරක් නෙවෙයි සම්මා සතිය තමන්ට තියෙන වටිනාම දේ තමයි සිහිය පිනතුනි. කායේ කයන පස්සේ විහෙරති, වේදනාසු වේදන පස්සේ විහෙරති, චිත්තේ චිත්තාන පස්සේ විහෙරති, ධම්මේසු ධම්මාන පස්සේ විහෙරති. කොයි තරම්නම් සිහියෙන් කොයි තරම් අවධානයෙන් සතිපට්ඨානය වඩන්න ඕනද කියලා බුදුරජාණන් වහන්සේ අපට උදාහරණයක් දක්වලා තියෙනවා. මොකද උදාහරණය? එක්තරා භාජනයක් තියෙනවා. ඒ භාජනයට අපි කිසියම් වතුර වර්ගයක් හෝ නැත්නම් කිසියම් ලික්විඩ් එකක් දාගෙන අපි යනවා. කට මට්ටමටම පුරවගෙන යනවා. මේ දාලා තියෙන තෙල් ටික හෝ වතුර ටික අපි හරිය පරිස්සමෙන් අරන් යන්නේ බිඳුවකත් ඉහිරෙන්නේ නැති විදිහට. මේ භාජනය අරන් අපි කොහෙන්ද යන්නේ? අපි යන්නේ ඉතාම අසංවර සීලීව පිරිසක් ඉන්න රංගනයක් පවත්වන වේදිකාවක් තියෙන නැත්තම් සංගීත සංදර්ශනයක් තියෙන මිනිස්සු ඉන්න මැදින් තමයි මේක අරන් යන තියෙන්නේ. මේ කරන් යනකොට පිටිපස්සෙන් කෙනෙක් එනවා. එක බිඳුවක් හරි වැටුනොත් අපේ හිසන ගහන්න බලාගෙන කඩුවකුත් තරම් එනවා. ඔන්න සතිපට්ඨානේ දින උදාහරණය. හැම මොහොතෙම සිහියෙන් ඉන්න ඕන. සිහියෙන් ඉන්නවා කියන හරියට අර තෙල් භාජනේ කට දක්වාම පුරවගෙන බිඳුවක් පැටෙන්නේ නැතුව අරන් යනවා වගේ හරිය සිහියෙන් ඉන්නට ඕන. එතකොට අර කඩුව අරන් එන කෙනා කියන්නේ කවුද? මාරයා පින්නතුනි. අපි ඇහැට රූපයක් දකිනකොටම බාහිර රූපය කියලා හිතුවොත් ඔන්න මාරයා අල්ලගෙන තියෙනවා. කනට ශබ්දයක් අහනකොටම මේ ශබ්දය බාහිර කෙනාටයි ඉති ශබ්දයක් කියලා හිතුවොත් බැලේ වැරදුනා තමයි. නාසයට ගඳ සුවඳක් එනකොට දිවට රසයක් දැනෙනකොට මේ සැප හෝ දුක ලැබෙන්නේ බාහිර දෙයින් කියලා හිතපු ගමන්ම වැරදිලා අපිට තියෙනවා. බාහිර රූපයක් තියෙනවා, බාහිර ද්‍රව්‍යයක් තියෙනවා නෑ කියන්නේ නෑ පින්නතුනි. බාහිරෙන් හේතු ටිකක් සම්පාදනය කරලා දෙනවා. දුන්නට ඒකේ සැප හෝ දුක නිර්මාණය කරගන්නේ අප විසින්. අන්න ඒ අවබෝධයෙන් ඉන්න එක තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. ඇසෙන් රූපයක් දකිනකොට, කනෙන් ශබ්දයක් අහනකොට අපිට ඒකට ප්‍රතිචාර දක්වනවා. අපි දක්වන්නේ හරීම සීයෙන්. කෙනෙක්ගේ ෆෝන් එකක් රින් වුණාට එකපාර අපි හැරෙන්නේ නැහැ. වරද විදියට බලන්නේ නැහැ. වැරදි විදියට බලන්නේ අපේ පැත්තෙන්. බලනකොටම ශබ්දය නිරුද්ධ වෙන අවසන් පින්නතුනි. හැරෙනවා නම් හැරෙනවා සීයෙන්. තමන්ගේ පැත්තට හැරිලා තමයි බලන්නේ. එයාට උදව්ව කරන අදහසින් විතරයි බලන්නේ. එයා වරදක් කරා කියලා දෝෂාරෝපණය කරන අදහසින් නෙමෙයි බලන්නේ. එහෙම අදහසින් හැරුණොත් හැරෙනකොටම තමන්ට දුක ඇවිල්ලා තියෙනවා. බාහිර කෙනාට නෙවෙයි. තමන් මාරයට අහුවෙලා තියෙනවා. එතන පටන් තමන් බනිනවා අන්න හොඳ නෑ බන කියන වෙලාවේ හාඳුරු බන කියන අර ෆෝන් එක දාලා තිබ්බයි ජෝක් කරන්න නොතිබ්බේ කියලා ඔක්කොම ටික අපේ පැත්තෙන් තමයි ගොඩනගගන්නේ. පින්නතුනි මෙන්න මේ විදියට හැම තැනදීම සිහියෙන් ඉන්න එක තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. එතකොට එක පැත්තකින් සතිපට්ඨානය කියලා එකක් තියෙනවා, අනිත් පැත්තෙන් සතිපට්ඨාන භාවනා කියලා එකක් තියෙනවා. සතිපට්ඨානය කියන්නේ දැන් මේකනම් මේක පටවියාපෝතේ ජෝලින් හැදිලා තියෙනවා ආදී වශයෙන් මේකේ තියෙන ස්වභාවයට වර්තමාන හිත තියෙන එක තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. ඒක සම්මුති සත්‍ය තුල තියෙන එකක්, ඒක සමාධිය පැත්තට බර එකක්, ඒක අවිද්‍යාව මිශ්‍ර වෙලා තියෙන දෙයක්. එතකොට මේකට හිත තියෙන එකට කියනවා ආයුහන ලක්ෂණ කියලා. මේ බෙල්ලකට හිත තියෙන එක එතෙන්දී බලන්නේ සතර මහා බෝධ රෝපණින් හැදිච්ච දෙයක් කියලා. ඒක බලනවත් එක්කම අනිත් පැත්තට සතිපට්ඨාන භාවනාව කියලා කියන විදර්ශනා පැත්ත, ඒක පරමාසත්‍ය. මේකට හිත තියෙන අනිත් පැත්තෙන් බලනවා මේ සතර මහා භූත රූප කියන එකක් නිර්මාණය වෙලා මම මේ හදාගත්තේ දැන් තියෙන එක නෙවෙයි, මීට මොහොතට කලින් මං ඉන්ද්‍රිය තුලින් ප්‍රත්‍යක්ෂ කරපු දේ දැන් ඇත්තටම මේ ලෝකේ තියෙන දෙයක් නෙවෙයි කියලා දකිනකොටම මේ රූපයේ මෙතන තියෙන දේ අර මුලින් හටගත්තු එකේ Nirodhe දකිනකොටම මේ බාහිර රූපයෙන් සමන් නිදහස් වෙනවා. රූපයක් Tamanට පැනවෙන්නේ නැහැ. ශුන්‍යතෝ ලෝකං අවික්ඛසෝ කියන්නේ මේකයි. ලෝකයේ ශූන්‍ය දෙයක් විදිහට දකිනවා. මේක දකිනවත් එකම පින්නතුනි මේකට ආයි ලෝභ කරන්න ඕනේ නැහැ, ද්වේෂ කරන්න ඕනේ නැහැ කියලා අමුතෙන් හිතන දෙයක් නැහැ. සම්මුති සත්‍යයේදී සීල සමාධි දෙකේදී අපි බාහිර ලෝකයක් තියෙනවා කියලා හිතලා සංවර වෙනවා. ප්‍රඥාවෙන් ඉහළම ගියාට පස්සේ පින්නතුනි දිට්ඨිය දිට්ඨ මට්ටම්, සුඛේ සුත මට්ටම්, මුතිය මුත මට්ටම්, විඤ්ඤාතේ විඤ්ඤාත මට්ටම්. දකින්නකොටම දන්නවා දර්ශන මාත්‍රයක් විතර දැන් ඒක අවසන් තමයි කියලා. අහනකොටම දන්නවා ශබ්ද නිරෝධ වෙලා කියලා. මුතේ මුත මට්ටම්, නාසයේ දිව ශරීරයේ කියන මේ තුනෙන් ස්පර්ශ වෙනකොටම දෙයක් දන්නවා දැන් ඒක නිරෝධ වෙලා. හිතින් සිතුවිල්ල දැනගන්නකොටම දන විපාක මට්ටමේ ස්කන්ධයක නිරෝධ වෙලා. දැන් මේ නව කර්ම මට්ටමේ මනෝවිඤ්ඤාණය තේරුම් ගන්න කියලා දකිනවා. පින්නතුනි මෙන්න මේක ජීවිතය කර ගැනීම තමයි ධර්මයේ පුහුණු කරනවා කියලා කියන්නේ. මෙන්න මේකට උපරිම ලෙස තමන්ගේ ජීවිතය කැප කිරීම තමයි ධර්මානුකූල ජීවිතය කියලා කියන්නේ. මෙන්න මේ කර්තයක් ඉන්නවත් එකම ධර්මයේ සන්දිට්ඨික අකාලික ගුණය එන්න එන්නම ප්‍රකට වෙනවා පින්නතුනි. ඒ දහම රකින හැම මොහොතේම තමා දුකෙන් නිදහස් වෙනවා. දුකෙන් නිදහස් වෙන්න වෙන තමන්ට සතුට දැනෙනවා. සතුට දැනනකොට තවත් වේගෙන් මේක ප්‍රැක්ටිස් කරන්න ඕන කියලා ආසාවක් ඇති වෙනවා. බුදුහාම දේශනා කරනවා මණ්ඩපේ මිදං භික්ඛවේ බ්‍රහ්මචරියං කියලා. මේ ආරස්සංගික මාර්ගයේ පාදක කරගත්තු මේ සතර සතිපට්ඨානේ වැඩියම නැමැති ධර්මයේ පුහුණු කිරීම කියන එක හරියට මිහිරි පානයක් පානය කරනවා වගේ කියලා. මේ පැණි බොනවා වගේ කියලා කියන පින්නතුනි. තමයි තාම සතුටෙන් වාසය කරන වෙලාව පින්නතුනි. මේ යථාර්ථය දකිමින් ඉන්න වෙලාව, හේතුඵල ධම දකිමින් ඉන්න වෙලාව හැම තැනම Tamanට ලෝකයේ පේන්නේ මේ ධර්මයේ පුහුණු කරන්න තියෙන දේවල් කියලා තමයි පේන්නේ. ඒ නිසා සතිපට්ඨානය වඩනකොට ඔබ දන්නව මහා සතිපට්ඨාන සූත්‍රය සඳහන් කරන්නේ අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති. ඉස්සරහට යනකොට ආපස්සට එනකොට සිහියෙන් ඉන්නේ. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති. ඉස්සරහ බලනකොට දෙපැත්ත බලනකොට සිහියෙන් ඉන්නේ. සංඝාටිපත්ති කීවර ධාරණේ සම්පජානකාරී හෝති. ඇඳුම් පැරදුම් අඳිනකොට සිවුරු දරනකොට සිහියෙන් ඉන්නේ. ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගරතිය සම්පජානකාරී හෝති. හතර ඉරියව්වෙදිම සිහියෙන් ඉන්නේ. උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති. ශරීර කෘත්‍යං කරනකොට සිහියෙන් ඉන්නේ. බාසිතේ තුන්හි භාවයේ කතා කරනකොට සිහියෙන් ඉන්නේ, කතා නොකරනකොට සිහියෙන් ඉන්නේ. හැම වෙලාවෙම පින්නොත්නේ මෙන්න මේ යථාර්ථයේ සිහි කරමින් හොඳට සිහියෙන් ඉන්න. එහෙම ඉන්න මොහොතේ පින්නොත්නේ බාහිර කිසිම කෙනෙකුට තමන්ව පාලනය කරන්න බෑ. බාහිර කිසිම කෙනෙකුට ද්වේෂයක්වත් රාගයක්වත් ඊර්ෂ්‍යාවක්වත් ඇති කරගන්න බෑ පිනතුනි. ඇති කරවන්න බෑ. ඇයි? තමන් තමා විසින්ම පාලනය කළ තියෙන දැන්. බාහිර කෙනෙකුට පාලනය කරන්න දෙන්නේ නෑ. බාහිර කෙනෙක් විසින් ඔබ පාලනය කරනවා කියලා කියන්නේ ඔබ ඒ කෙනාට යටත් වෙන්න වෙනවා. යම් කිසි කෙනෙක් නිසා ඔබ අමනාපයක් ඇති කරගන්නවා නම් මොකද වෙන්නේ? ඒ බාහිර කෙනා විසින් ඔබ පාලනය කරනවා. යම් කිසි කෙනෙකුට ඔබට ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා නම් මොකද වෙන්නේ? ඒ කෙනා විසින් ඔබ පාලනය කරනවා. යම් කිසි කෙනෙක් නිසා ඔබට රාගයක් ඇති වෙනවා නම් මොකද වෙන්නේ? ඒ කෙනා විසින් ඔබ පාලනය කරන වෙලාවේ. The one who can make you angry will become your master since you are controlled by that person. The one who can make you lustful will become your master since you are controlled by that person. යම් කිසි කෙනෙකුට පුළුවන් නම් ඔබට ද්වේෂයක් රාගයක් ඇති කරගන්න, ඒ කියන්නේ මොකද්ද? ඔබ ඒක නැටි අටත් දෙලින්නේ වෙලාවේ. ඔබ කැමති දෙයකට අපි කවදාත් කැමති නැහැ පින්නතුනි. අන්න ඒකට විරුද්ධව යන ධර්මයක් තමයි බුදුදහම කියන්නේ. ඒ නිසා තමයි ධර්මය කියලා කියන්නේ විමුක්තිය, නිදහස, නිවන කියන්නේ. enlightenment, liberation, freedom, emancipation කියන මේ වචන කියන්නේ ධර්මයේ රිසල්ට් එකට පින්නතුනි. නිදහසේ ජීවත් වෙන කැමති නම් පින්නතුනි, කාටවත් යටත් නොවී ඉන්න කැමති නම්, තේරෙන භාෂාවෙන් කියනවා නම් decent පිට ඉන්න කැමති නම්, decent පිට ඉන්න කැමති නම් ධර්ම ප්‍රැක්ටිස් කරන්න පින්නතුනි. අපි සලකන්නේ හොඳට පොණ්ඩේ පීරලා නැත් නැඳුමක් කියලා කෙලින් යනවා නම් හරි ඩීසන් කියලා කියන්නේ නේ. එහෙම ඩීසන් වෙන්නේ නැහැ පින්නතුනි. කාන්තාලෝකයේ අභිමානයේ නන්ද මාතාවහ කුජුතරාව. ඉතින් දේශනා කරන කාන්තාවක් නම් ප්‍රාර්ථනා කරන මම කවදා හරි නන්ද මාතාව හරි කුජුතරා හරි යනවා කියලා. දෙන්න මනාලම විතර පින්නතුනි. කුජුතරා කියන කාටද? කුදු ගැහිච්ච කෙනේ. කොන්ද කුදු යාගේ. කාන්තාලෝකයේ අභිමානයේ කුජුතරාව කුදු කෙනෙක්. නමුත් සිය ගණන් කාන්තාවන්ට රජ කුමාරවරුන්ට සිය ගණන් වලට බණ කියපු කෙනෙක් කුජුතරාව කියලා කියන්නේ. දීසන් පිටේට පොකෙනේ හැට කුදු ගැලිගි. පින්නතුනි පංචශීල ආරක්ෂා කරන් කාටවත් බය වෙන දෙයක් නැහැ. ආරසින් මාර්ගයේ සම්මා වාචා කම්මන්තා ජීව රකින්න කාටවත් බය වෙන දෙයක් නැහැ. මනුෂ්‍යයන් විතරක් නෙවෙයි මාරයටවත් බය වෙන දෙයක් නැහැ. ආරසින මාර්ගයේ හැම අංගයක්ම සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, කම්මන්ත, ආජීව වායාම, සති සමාධි. උජුකෝ නාම සෝමග්ගෝ අබේහා නාම සාදිසා කියලා දේශනා කළා. මේක තමයි ඍජු මාවත පින්නතුනි. නිර්වල මාවත, බිය නැති මාවත. ලස්සන රෙඩ් කාපට් එකක් දැම්ම වගේ ජීවිතේට. මේ සම්මා දිට්ඨිය මේ විෂන් එක දුක හටගන්නේ මෙහෙමයි, දුක නිරෝධ වන්නේ මෙහෙමයි කියලා දැනගත්තු ගමන්ම මේක තමයි අපේ ස්පිරිචුවල් මැප් එක, ස්පිරිචුවල් ඇඩ්‍රස් එක. මේක තමයි ඩෙස්ටිනේෂන් එක. මේක දැනගත්තු ගමන් අපිට ඊට පස්සේ යන්න ඕන වාහනේ හම්බ වෙනවා. වාහනේ මොකද්ද? අය මේ මාර්ගය වට්ටංගි කොමග්ගෝ. ආරසිනිය මාර්ගයේ තියෙනතන. ආරසිනියක මාර්ගයේ තමන්ට දවසට වාර ගානක් මතක් වෙන ඕන පින්නතුනි. ඒ අංග තුලම ජීවිතේම ගත කරන්න ඕන. ආරසිනිය මාර්ගය කියන්නේ තමන්ට යන්න තියෙන හැම පියවරකටම තියෙන රෙඩ් කාපට් එක, රතු පළසක්, රන් පළසක් වගේ පින්නතුනි. ඒ මාර්ගය යනකොට බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන තමන්ගේ ජීවිතයේ සදා නොනිමෙන පහන් තුනක් වගේ තමන්ට නිරතුරුව දිවහරය දෙකී ආලෝකයේ සපේනවා. හැම වෙලාවෙම තමන්ගේ ලෝකයේ තෙරුවන බුද්ධ ධම්ම සංඝ කියන සදා නොනිමෙන පහන් තුනක් දිවහරය දෙකී ඔබට ආලෝකයේ සපේනවා. ඔබ යන මාවත ලස්සන මාවත ඔබට පත් කරනවා. ඒක ආනිසංස මුලින්ම ඔබට ලැබෙන්නේ ඊළඟ ඔබේ ස්වාමි පුරුෂයන්ට, භාර්යාවන්ට, දරුවන්ට, අම්මට තාත්තට, මිය ගිහිපු ඥාතීන් ඔක්කොම ඔබ දිහා බලාගෙන ඉන්නේ. ඔබේ ආශිර්වාදය ඒගොල්ලන් ගන්නවා. ඒගොල්ලන් හුඟා සතුටු වෙනවා දැන් ඔබ වැටේ බැහැලා තමයි ඉන්නේ කියලා. ඔබ ડોක්ටරේට් එකක් ගත්තට වඩා අම්මා තාත්තා සතුටු වෙනවා. අම්මා තාත්තා මිය ගිහිලා සුගතියේ ඉන්නවා නම් ඒ අම්මා තාත්තා ඔබ දිහා බලලා ඔබ ඩබල් ડોක්ටරේට් ගත්තට වඩා සතුටු වෙනවා. මේ ආර්ශින් මාර්ගයට බැසගත්තු දවස් දෙක වෙනතුනි. මේ ආත්ම භාවය අම්මා තාත්තා විතරක් නෙවෙයි. කල්ප ගණන් අතීත ආත්ම භවවල අම්මලා තාත්තලා එක පෙළට ඉඳගෙන සාදුකාර දෙමින් ඔබේ ජීවිතයේ මේ ධර්ම ප්‍රතිලාභය බලන්න සැදී පැහැදී ඉන්නවා. ඔබෙන් යැයි පින් අනුමෝදන් වෙනවා. ඔබට ආශිර්වාද කරනවා. ඔබ නිසා සතුට වෙනවා පින්නතුනි. ඔබේ ජීවිතයට එදා ඉඳන් උපරිම වටිනාකම ලැබෙනවා. ඔබේ ජීවිතයට කියන්නේ ඔබ පරිහරණය කරන බඩු භාණ්ඩ වලටත් වටිනාකම ලැබෙනවා. එදාට ඔබේ ළඟින් නැහැ ඔබට හුඟක් දරු කරනවා ආදරය කරනවා පින්නතුනි. ඒ අය සැලකුවත් නැති වුණත් ඔබට ඔබ ගැන හිතනකොට ඔබ පාවිච්චි කරන හැම දෙයක් ගැනම ඔබට ඇති වෙන්නේ ගෞරවයක් ආදරයක් පින්නතුනි. අනේ මම මේ බඩු භාණ්ඩ ටික මේ සම්පත් ටික පාවිච්චි කරමින් නේද මම බණ ඇහුවේ. ඒ දේවල් ටික පාවිච්චි කරමින් නේද මම ධර්මයේ ප්‍රැක්ටිස් කරේ. ඒ දේවල් ටික පරිහරණය කරමින් නේද මම මේ ධර්මයේ රිසර්ච් එක ගණනින් ඉන්නේ කියලා ඔබට මේ ජීවිතේ හැම දෙයක් ගැනම ලොකු ආදරයක් ගෞරවයක් ඇති වෙනවා පින්නතුනි. ඒ කියන ඔබේ ජීවිතේ ලොකු වටිනාකමක් ලැබිලා තියෙනවා. ඒ වටිනාකම පින්නතුනි බාහිර ලෝකෙන් කිසිම දවසක ලබා ගන්න බෑ. ඒක ධර්මය තුලින් විතරයි ලබා ගන්න පුළුවන්. ඒ සඳහා උපරිම ලෙස අපි මේ ධර්මය ගැන විශ්වාසය තියාගන්න ඕන පින්නතුනි. ඒ ධර්මයේ තියෙන ඉතාම වැදගත් කරුණු, ඉතාම නිවැරදිව, ඉතාම නිරෝල්ව නැවත නැවත අහලා අහලා තේරුමන උත්සාහ කරන්නට ඕන. අපිට ඒක පුළුවන් පින්නතුනි කරන්න බැරි නෑ. ඔබ ඒ සඳහා බුද්ධියක් ඇතුවයි ඉපදුනේ මේ ලෝකේ. නැත්තම් ඔබ මේ තත්ත්වේ ඉන්නේ නෑ. ඔබ මෙච්චර දුර බැහැර රටකට ඇවිල්ලා මේ මට්ටමේ ඉන්නේ ඔබට මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් සියලු සුදුසුකම් තියෙනවා පින්නතුනි. බුදුරජාණන් වහන්සේගේ කාලේ අවුරුදු 70 මේ ධර්මය අවබෝධ කරගත්ත සමහර අය. සමහර අවුරුදු 25 අවබෝධ කරගත්තා. සමහර අවුරුදු 40 තේරුම් ගත්තා. සමහර අවුරුදු 60 පැවිදි වුණා. සමහර බක්කොල හාමුදුරු අවුරුදු 80 මහණුනි. සමහර අවුරුදු 100 මහණ වෙලා මේක තේරුම් ගත්තා. සෝනා මෙහෙණිය, රාධා හාමුදුරු අවුරුදු 100 මහණුනි. අවුරුදු 120 පින්නතුනි. අවුරුදු 120 මහණ වෙලා රෑ සක්මන් කරගෙන නිදි වරාගෙන මේ ධර්මය පුහුණු කළ පින්නතුනි ප්‍රතිඵල ගත්තා. ඒ නිසා ඔබ කවුරුවත් ප්‍රමාද නැහැ. 120 අඩු කට්ටියනේ ඉන්නේ මෙතන නේද ඔක්කොම වැඩි අය තියෙනවද? ඔව් කවුරුත් අඩු කට්ටියනේ ඉන්නේ. ඒ නිසා අපි කාටත් පින්නතුනි මේකෙන් ප්‍රතිඵල ගන්න පුළුවන් අනිවාර්යයෙන්ම. ඒ නිසා නැවත නැවතත් මේ ධර්මය ආදරයෙන් ගෞරවයෙන් අහන්න. බුදුහාඳුරු ගැන ඉතාම ඉහළ ගෞරවයක් ඔබ හිත ඇති කරගන්න. ඒ ධර්මය ගැන විශ්වාසයක් ඇති කරගන්න. සරියුත් මුගලන් ආදී ස්වාමීන් වහන්සේලා තාම මගේ ආධ්‍යාත්මික ලෝකයේ වැඩ සිටිනවා ගැන හැඟීමෙන් ආදරයෙන් ගෞරවයෙන් පින්නතුනි මේ ධහම තුල ඉන්න ඒ ආරි ශ්‍රාවකයන් වහන්සේලා ඇසුරු කරන්න. ඔබේ ජීවිතේට පාළුවක් දැනෙන්නේ නැහැ. ඔබේ ජීවිතේට තනිකමක් දැනෙන්නේ නැහැ. ඔබ කොංකල කියලා හැඟෙන්නේ නැහැ පින්නතුනි. අපිට සමහරලාදි කොච්චර අපි ධනවත් උනත් දරුවෝ හිටියත් අපිට නිකන් යටිහිතේ තියෙන අපි ගැන පිළිගැනීමක් නැහැ, සලකන්නේ නැහැ කියලා වගේ හැඟීමක් තියෙනවනේ. ඒ තියෙන පින්නතුනි ධර්මයේ අඩුවමයි. ධර්මයත් එකිස්මතු වෙනකොට අනිත් අය සැලකුවේ නැහැ කියලා කවදාවත් වෙනසක් ඇති වෙන්නේ නැහැ. එදාට හිතෙනවා, එදාට ඔබ කියනවා මට කරන සැලකිල්ල තමයි ලොකුම සැලකිල්ල තමයි නොසැලකිල්ල කියලා. මාව නොසලකා හරින්න, මාව කොන් කළ තියන්න, මට භාවනා කරන්න ඉඩ දෙන්න, මාව විතර ගණන් ගන්න එපා කියලා එදාට කියනවා. මට කරන ලොකුම සැලකිල්ල තමයි නොසැලකිල්ල කියලා. අපි අසර කරපු වයසක හඳුරු කෙනෙක්ටි හරි සතුටින් හිටියා අවුරුදු 80ක් ජීවත් වුණා. නිතරම කියන්නේ මට කරන ලොකුම සැලකිල්ල තමයි නොසැලකිල්ල කියලා. පින්නතුනි ධර්මයෙන් පිළිසරණ ලබා ගත්තට පස්සේ අපට වෙන වෙන පොඩි සැලකිලි ඕනේ නැහැ පින්නතුනි. රාජභෝජනයක් හම්බුණාට පස්සේ රාජභෝජනයක් අනුභව කරන කෙනෙක් හිඟන්නේ භුවි කෑමකට ආසා කරනවද? ඊර්ෂ්‍යා කරනවද? නෑ පින්නතුනි, සමත විදර්ශනා වඩලා ඒ සුවය ලැබීම පින්නතුනි රාජ භෝජනයක් වගේ. අනිත් ඔක්කොම භෝජන ඇස තිනගෙන ඒවා, සින්දු අහන ඒවා, නාට්‍ය බලන ඒවා, වාහනවල යන ඒවා, දරුවන්ට උගන්වලා සතුටු වෙන අනිත් ඔක්කොම පින්නතුනි හිඟන්නන්ගේ ආහාර වගේ. ඒවත් සතුටු වෙන කමන්නේ ලෝකෙණුන්ගේ ටික කරන්න. හැබැයි පිනතුනි මහරජ භෝජනයක් අපට බුදුහාඳුරු දීලා තියෙන්නේ. ඒ නිසා පොඩි පොඩි දේවල් ආශා කරන්නේ නෙමෙයි බුදුහාරට දේශනා කළේ. ඉහෙළම දෙයට හිත තියන්න. හිත තිබ්බට පස්සේ අනිත් පල්හැ දේවල් අඩු වුණාට කමන්නේ නැහැ පිනතුනි. Tamante ඉහෙළම දේ තමගේ ජීවිතේ ලැබිලා තියෙනට ඕන. ඉතින් මේ වගේ වටිනා දහමක් අප මේ ලබලා තියෙන ඉතින් අපට මුවක් භාවනා කරන්න ඇස් දෙක පියාගෙන භාවනා කරන්න බැරි වුණත් වෙනතුනි මේ හැම ධර්ම කාරණයක්ම ඔබ ශ්‍රවණය කරන වෙලාව ධර්මයේ පුහුණු කරන වෙලාවක් විමුක්තායතනයක් භාවනා කරන වෙලාවක්ම කියලා හිතන්න. ඒ නිසා ඔබ මේ ආගෙන හිටියේ හැම දහම් කරුණක් මහලෙන හිටියේ වෙලාව ඔබේ ප්‍රඥාව දිනු වෙච්ච වෙලාව ඔබේ හිතේ රාග දේශ යටපත් වීම තිබුණ අවස්ථාව ප්‍රඥා ලෝකයේ විකසිත වෙච්ච අවස්ථාවක් කියලා සැලකන්න පිනතුනි. ඒ නිසා මේ ධහම වඩ වඩාත්ම ශ්‍රවණය කරලා වඩ වඩාත්ම ධහම තුළ සීල සමාධි ප්‍රඥා සම්පූර්ණ කරන්න හැකිතා කායික වාචික සංවරය ඇති කරගන්න. අනිත්‍යගේ වැරදි අඩුපාඩු වලට දොස් කියන්නේ යන්නේ පාපිනතුනි. වචන නාස්ති කරන්න යන්නේ නැහැ. ඔබේ වචන හරි වටිනවා. ඒව දැක්කම hina වෙලා ඒව අමතක කළා නම් දරුවෙකුට නම් කරුණාවෙන් අවවාදයක් දෙන්න. ලෝකෙම නිවැරදි කරන්න යන්නේ පාපට එක කවදාත් කල ඉවර කරන්න බෑ. අවුරුදු 500ක් ජීවත් වුණත් ඒක කරන්න බෑ අපිට. පිනුත් අපේ කාලය වටිනවා. අපිට ධර්මයේ පුහුණු කරන් තියෙන වෙලාව මේ. ඒ කාලේ අනිත්‍යගේ වැරදි වලට නිකරුණේ නැස්ති කළා දාන්න එපා. එනිසා මේ ධර්මයක් ලැබිච්ච වෙලාවේ උපරිම ලෙස අපේ ජීවිතයට අපේ ජීවිත කුසුම ඒ සද්ධර්මයේ නැමැති ධර්මාසනයේ මත අප පුද කරන්න ඕන පිනුතුනි. ඉතින් ඒ සඳහා කටයුතු කරන්න ඔබට ශක්තිය ධෛර්ය වාසනාව සැලසේවා. ධර්ම ශ්‍රවණමේ සහ ධර්ම පුහුණු කිරීම වශයෙන් ලබා ගන්නවා මේ උතුම් කුසලය ඔබ හැම දිනටම ධර්ම ආභෝධය පිණිසම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. රැස් කරගත් මේ සියලු කුසලවල බලයෙන් අප නමින් මියගිය ඥාතියෝද සම්මා දෘෂ්ටික දෙවියෝද මේ පින් අනුමෝදන්ව සුවපත් වෙත්වා මඩ වඩාත්ම සුගති ගාමි වෙත්වා උතුම් වූ නිවනින් සැනසෙත්වා කියලා ප්‍රාර්ථනා කරමු. මෙසියල කුසල බලයෙන් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ඇතුළු ඔබ හැම දෙනාටම අප සෑම දෙනාටම මේ උතුම් ගෞතම සම්බුද්ධ ශාසනය තුළදීම දුක්ඛාදී චතුරාර්ය සත්‍ය මැනවින් ප්‍රත්‍යක්ෂ කරලා ධර්ම අවබෝධයෙන් නිර්වාණ අවබෝධය ලබන්ට මෙසියල කුසල හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා භයං පන්තා ච නිබ්භයං සෝකං පන්තා ච නිසෝකා හොන්තු සම්මේ පිපානිනෝ දුකින් පෙලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙලෙන සත් බිය නැති වෙත්වා සොරින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා සාදු සාදු සාදු.